Hallelujah. Hallelujah. Let's go into the word straight away. දේ වචනේ වෙතට යමු අපි. You know, we are still in the year of flourishing. සමෘද්ධිමත් වසරේ අපි සිටින්නේ දැනටත්. And we are going to end with a big flourish. අපි මහත් සමෘද්ධිමත්ව මේ අවුරුද්ද අපි අවසන් කරනවා. Hallelujah. Hallelujah. You know, 2018 is going to be greater. 2018 වසර වඩා විශිෂ්ට වෙන්න යනවා. It's prophesied that 2018 is going to be a very important year. ඉතා වැදගත් අවුරුද්දක් වෙන්න යනවා 2018 වසර. And all Christians, children of God, have to be ready. දෙවියන් වහන්සේගේ දරුවන් සියලු කිතුනුවන් සූදානම් වෙන්න අවශ්‍යයි මේ උදෙසා. The coming of the Lord is very near. දෙවියන් වහන්සේගේ පැමිණීම ඉතා ළඟයි. It's not a time to be distracted with the affairs of the world. ලෞකික දේ පිළිබඳව අපි අවධානය කඩ කරගෙන සිටින කාලයක් නෙවෙයි මේක. But the Lord is going to bless his children as never before next year. Amen. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟට ආශිර්වාද කරන්න යනවා කවදාක්වත් නොකරපු ආකාරයෙන්. What it took 10 years to establish something is going to happen in 1 year. අවුරුදු 10ක් ගත වෙච්ච දේ යම් දෙයක් ස්ථිර කරන්නට අවුරුදු 10ක් ගත වුණා නම් ඒක අවුරුද්දකින් දෙවියන් වහන්සේ දේ ස්ථිර කරන්න යනවා. Hallelujah. Hallelujah. Because the times are going to be very fast. මන්ද කාලය ඉතා ඉක්මනින් දේවල් සිද්ධ වෙන්න යනවා. The Holy Spirit is going to move very quickly. ශුද්ධාත්මයන් වහන්සේ ඉතා ඉක්මනින් ක්‍රියා කරන්න යනවා. You know, that is why I said we have to be ready. ඒකයි මම කිව්වා අපි සූදානම් වෙන්න අවශ්‍යයි කියලා. Hallelujah. Hallelujah. As they say in English, don't get caught napping. ඉංග්‍රීසියෙන් කියනවා මේ නින්දට ගිහිල්ලා අහු වෙන්න එපා කියලා. So don't get caught napping in the spirit. ආත්මයෙන් ඔබ නිදාගෙන සිටින්න එපා. එහෙම ඉඳලා අහු වෙන්නත් එපා. Hallelujah. When you wake up, you know, you might find that, you know, you are not in the place you should be. එහෙම නිදාගෙන හිටියොත් ඔබ අවදි වුණාම ඔබට හිතේවි, ඔබට තේරේවි ඔබ සිටිය යුතු ස්ථානේ නෙවෙයි ඔබ සිටින්නේ කියලා. Hallelujah. Hallelujah. I'm not saying this to frighten you but to get you prepared. මම ඔබට කියන්නේ මේක ඔබ බිය ගන්නන්න නෙවෙයි නමුත් ඔබව සූදානම් කරන පිණිස. And as you get ready for the end of this year, මේ අවුරුද්දේ මේ අග භාගයට අපි සූදානම් වෙන අතර It's very important we take time to thank God. ඉතා වැදගත් දෙවියන් වහන්සේට ස්තුති කරන්නට අපි කාලය වෙන් කිරීම. You know, take some quality time to reflect on 2017 what the Lord has done in your life. 2017 වසරේ පුරාවට දෙවියන් වහන්සේ අපගේ ජීවිතයේ කරා වූ දේ පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කරන්න. Let's look at Psalm 95 from verse 1. ස්තුති කරන්නට කාලය ගන්න. Let's look at some scriptures. Psalm 95. ගීතාවලිය 95 අපි බලමු. And we see how important thanksgiving is. ස්තුති දීමේ වැදගත්කම අපි දකිනවා. As a child of God, we must be grateful to God for all what he has done. දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ කරා වූ සියලු දේ පිළිබඳව. Says, come, let us sing unto the Lord. Let us make a joyful noise to the rock of our salvation. ඒ ස්වාමීන් වහන්සේට ගායනා කරමු අපේ ගැලවීමේ පර්වතයට ප්‍රීති ഘോഷා පවත්වමු. He is the rock of our salvation. උන්වහන්සේ තමයි අපගේ ගැලවීමේ පර්වතය. Hallelujah. Hallelujah. For let us come before his presence with thanksgiving and make a joyful noise unto him with psalms. සුති දෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීති නාද පවත්වමු. See that with thanksgiving. සුති දීම. You know, with thanksgiving in our hearts. සුති දෙමින් අපගේ හදවතෙන්. You know, many times we are thinking about, you know, about the difficult things in life, about what makes us anxious and concerned. බොහෝ අවස්ථාවල අපි කල්පනා කරන දේ තමයි අපි කලකිරීමට පත්වෙන අවශ්‍ය නැත්නම් අපට නැති දේ පිළිබඳව. It's always good to think about what God has done and be grateful for that. නිරන්තරයෙන්ම යහපත් දේ තමයි දෙවියන් වහන්සේ කුමක්ද මගේ ජීවිතේ කරේ ඒ උදෙසා උන්වහන්සේට ස්තුති දෙන්න. For the Lord is a great God and a great king above all gods. Hallelujah. මහත් ස්වාමීන් වහන්සේ මහත් දෙවි කෙනෙක් ය සියලු දෙවි වරුන්ට වඩා මහත් රජ කෙනෙක් ය. Are you convinced that our God is a great God? Hallelujah. ඔබ නිසකව සිටිනවද අපගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ මහත් දෙවි කෙනෙක් බව? He's not just another god, he's not an ordinary god, he's a great god. Nikamma nikan tawat devi kenek nevey unwanhase saamaanya devi kenek nevey unwanhase mahat visishta and he is a great king. Hallelujah. Unwanhase wagema raja kenek and he's above every other gods. The world has many gods. Loke vivida aakare devaru innwa namuth e siyallata wada unwanhase utum unwanhase ihalai. There is none like our god. Hallelujah. Apage devi unwanhase wage kisima kenek. He is the King of Kings and the Lord of Lords. Unwanhase rajunge rajun unwanhase swaminge swamin. And we belong to this great God. Api aithi wenne me mahat deviyan unwanhase. In his hand are the deep places of the earth. The strength of the hills is his also. Polave gamburu than unwanhasege athehiya kandu shikharada unwanhasegeya. The sea is his. He has made it and his hands form the dry ground. මොහොත උන්වහන්සේගේ උන්වහන්සේ එය මැවුසේක Can you imagine the sea, the vast oceans of the earth? ඔබට හිතා ගන්න පුළුවන් ද සාගරය? He our God created all that. උන්වහන්සේගේ අත්වලින් තමයි ඒ සියලු දේ වියල බිම උන්වහන්සේ තමයි සෑදුවේ. And so come, let us worship and bow down. Let us kneel before our God, our maker. Hallelujah. Eu namaskara karamin wenda wathemu ape mewumkara swamiyu idiriye danagasamu. What a life God has given us. Unwahanse apata mona wage jeevithayakda deela tibenne. It's not a time to think about, you know, what was not achieved this year, but to thank God for everything that he has given us. අපිට කොමක්ද ලබා ගන්න බැරි උනේ අපිට ඉලක්ක මොනවද සම්පූර්ණ උනේ නැත්තේ කියලා හිතන්න කාලයක් නෙවෙයි මේ කාලය අපිට දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ සියලු විශේෂ දේවල් ගැන స్తుති කරන්නට කාලයක් Don't be disappointed. Don't reflect on the disappointments of this year. ඔබගේ බලාපොරොත්තු අහිමිවීම ගැන ඔබ කල්පනා කරන්න එපා මේ අවුරුද්දේ. Hallelujah. Hallelujah. And bring your testimony to the church. ඔබ සභාවට ගෙනෙන්න ඔබගේ සාක්ෂි. I received a wonderful testimony from Sister Sunetra. She has written down everything that God has blessed her this year and she I think she put it into the offering bag. And when I read it, I was so blessed. Sister Sunetra bedagatta aya mona akareinda me avurudda purama ayage sakshi ayata deviyan wahanse aashirwada karapu aakarya mama aashirwada labuwa eka kiyawime. It's a good thing to write down what God has done. Write your testimony and bring it to the church. Ita wedagat apage sakshi api liyala e de sabawata geneema. When we give thanks, it positions us for more blessings and to give more thanksgiving. Api deviyan wahanseta stuti karahama unwahanse apiwa sthana gatha karanawa tawat aashirwada unwahanse apita genenu labanawa. Hallelujah. So tell the next person, you know, what is your testimony this year? Eha patte inne kenata kiyanna obage sakshya kumakda me avurudde. Hallelujah. Hallelujah. You know, begin to thank God this year. Don't Devian, wait for the last day. Antima davasa wenakan inne pa oba danatamat aarambha karanna deviyan wahanseta stuti dennata. When you thank God. Oba deviyan wahanseta stuti denakota you realize how much God has done for you. Obata therum ganna puluwang we kopamana de deviyan wahanse obage jeevithaye karala thibenawada. And it sets you for the next year to do more for him. ඒ වගේම උන්වහන්සේ ඔබව සානගත කරනවා ඊළඟ වසරට උන්වහන්සේ උදෙසා වඩා වැඩියෙන් දේවල් කරන්නට Because ultimately it's not about what he does for us that matters but matters is what we do for him. Hallelujah. මම අවසන් වශයෙන් වැදගත් වන්නේ අපි උන්වහන්සේ අපිට කරන දේ නෙමෙයි අපි උන්වහන්සේ උදෙසා කුමක්ද කරන්නේ Hallelujah. That is the question we should ask ourselves. ඒක තමයි අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නය. Hallelujah. Hallelujah. Because when we stand before the master, අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ හිට ගන්නකොට, we all must hear him say, "Well done, good and faithful servant." අපි හැමෝම ඇසිය යුතු දේ තමයි සුබ පැතීම දෙවියන් වහන්සේගෙන් ඒ විශ්වාසවන්ත දාසයා ඔබ අනර්ග ලෙස සේවය කරා. Well done. He didn't say, "Well sat." අනර්ග ලෙස වාඩි වෙලා හිටියා කියලා උන්වහන්සේ කියන්නේ නැහැ. උන්වහන්සේ අපි සියලු දෙනාට සුබ පතනවා well done කියලා. Hallelujah. Hallelujah. Amen. Amen. I must hear that well done. Hallelujah. Hallelujah. Say to the next person, I'm going to hear that well done. මම මේ well done කියලා දෙවියන් වහන්සේගෙන් අසන්න යනවා කියලා ඊළඟ එක් පැත්තේ You have to do something first. for God to say well done. ඔබ දෙවියන් වහන්සේ උදෙසා යම් දෙයක් කරන්නම අවශ්‍යයි. උන්වහන්සේ ඔබට well done කියන්න නම්. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. So don't stay where you are staying if you are not doing anything. ඔබ මුකුත් දෙවියන් වහන්සේ උදෙසා කිසිම දෙයක් කරන්නේ නැත්නම් ඔබ ඉන්න තැන ඉන්න එපා. Yes, God loves you. Even if you don't do anything, God still loves you. ඔබ කිසිම සේවයක් දෙවියන් වහන්සේට නොකරත් උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. And we love you also. ඒ වගේම අපිත් ඔබට ආදරෙයි. But we want to hear the master say well done. නමුත් අපගේ කැමැත්ත ස්වාමින් වහන්සේ ඔබව හඳුනාගෙන well done ඔබට සුභපැතීම ගෙනෙන පිණිස. You know, this year don't reflect on the regrets and the mistakes you have done. මේ අවුරුද්දේ ඔබ ඔබගේ අතින් වෙච්ච වැරදි පිළිබඳ හිත හිත ඉන්න එපා. You know, God is bigger than your mistakes. ඔබගේ අතින් වෙච්ච වැරදි යමනාප වලට වඩා දෙවියන් වහන්සේ විශාලයි. His love, you know, covers a multitude of sins. Unwahansege premaya karana kotagena e boho paapaya e sielu de wasenawa unwahansege premayen. We might do some mistakes on along the way. Api e gaman karana kota yam waradi ape athin wenna puluwa. But God is not going to hold them against you. Namuth deviyan wahanse e dewal apata viruddhawa thaba ganne neha. But we need to get up and move forward. Namuth api nagitla inna tanen api idiriyata ya yutumai. Hallelujah. We need to get up and move forward. Api nagitla idiriyata yanna awashyai. Hallelujah. Hallelujah. And the new people who have come, the two wonderful people who have come, anarga dedenek inna api welcome to our church. Apage sabhavata adare. This is a beautiful loving church. Meka alankara premaniya sabhava. And we want to take your life higher. Apage aashawa obage jeevithaya ihala mattamakata gena yamai. And the messages that you hear in this church, me sabhave oba asana paniwide, is guaranteed to take your life higher. Nissakamama obage jeevithaye ihala mattamakata gena yanawamai. But you have to pay attention to the word. Namuth oba wachaneta avadanaya yomu karanna awashyai. Now yesterday when we went to that place, we had a message. Iye dawase api e sthanayata talawathugoda handiyata giyahama apita yam paniwideyak thibuna. We had a message that Jesus is the answer to every problem that people have. මනුෂ්‍යයාට ඇති හැම ප්‍රශ්නයකටම අභියෝගයට ඇති විසඳුම යේසුස් වහන්සේ තුල තිබෙනවා කියලා අපට කියන්න හැකියාව තිබුණා. And also we became the message yesterday, isn't it? ඒ වගේම අපි පණිවිඩය බවට පත් වුණා ඊයේ දවසේ. When we believe, receive the message that God gives us, දෙවියන් වහන්සේ අපට දෙන පණිවිඩය අපි ලැබුවහම, we become the message to the world. අපි ලෝකයට පණිවිඩය බවට පත් වෙනවා. Hallelujah. Hallelujah. Have you realized that? ඔබේ තේරුම අරගෙන තිබෙනවා. That we are the message to the world. අපි තමයි පණිවිඩය මේ ලෝකයට. The people are not going to read the Bible. මනුෂ්‍යයා බයිබලය කියවන්න යන්නේ නැහැ. But they are going to read the message that is in our life and character. අපගේ චරිතය තුළ අපගේ ජීවිතයේ ඇති පණිවිඩය තමයි ඔවුන් දැකලා ඔවුන් කියවන්නේ. So that is why our behavior, our speech is everything is so important. ඒකයි අපගේ හැසිරීම අපගේ කතා විලාසය ඉතා වැදගත් වන්නේ. Our love for one another is so important. එකිනෙක කෙනාට අපේ ඇති ප්‍රේමය ඉතාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. The early disciples, they were full of love. ඒ ආරම්භයේ ගෝලයන් තුල පුදුම ප්‍රේමයක්. And the people in the world say, see how they love one another. ලෝකයේ මිනිස්සුන් උන්ට කිව්වා බලන්න මෙයා එකිනෙක කෙනාට ප්‍රේම කරන ආකාරය. They were amazed at the way the brothers and sisters in Christ were loving each other. ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති සහෝදර සහෝදරියන් එකිනෙක කෙනාට ප්‍රේම කරපු ආකාරය පිළිබඳ ලෝකයේ මිනිස්සුන් මවිතයටපත් වුණා. And we should be better now because we have greater revelation than the first century Christians. වඩ යහපත් වෙන්න අවශ්‍යයි. අපි බන්ද ඒ මූලික ඒ කාලේ කිතුරුන්ට වඩා අපිට එලිදරව් වීම වැඩි නිසා. We need to love one another. අපි එකිනෙක කෙනාට ප්‍රේම කරන්න. Don't keep offenses in your heart. ඔබගේ හදවතේ බාධා තියාගෙන ඉන්න එපා. You know, little things that you know somebody else has done, you keep it in your heart, you're angry with it. ඔබ කුඩා කුඩා දේවල් සුළු දේවල් අන් අය ඔබට විරුද්ධව කරපු ඒ දේ හදවතේ තබාගෙන ඒ ගැන කේන්තියෙන් ඉන්නට එපා. You are missing out. ඔබට එවිට දේවල් අතපසු වෙනවා. You are missing out. අතපසු වෙනවා. Just leave it. Forgive as God has forgiven you in Christ Jesus. ඒ දේ පසක තබලා ඔබ සමාව දෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඔබට ක්‍රිස්තුස් වහන්සේ තුල සමාව දී ඇති ආකාරයට. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා. Otherwise the devil will play pandu with you. නැත්තම් යක්ෂයා පන්දු ගහයි ඔබගේ ජීවිතේ. Hallelujah. You know how you play pandu? send it to that side and this side. එහෙට විසි කරනවා මෙහෙට විසි කරනවා. Hallelujah. Don't fall into that trap. ඒ උගුලට ඔබ හොයන්න එපා. Choose to love. ඔබ ප්‍රේම කරන්න තෝරගන්න. That is the only way for a Christian. කිතුරුෙකුට ඒක තමයි එකම මාර්ගය. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Are you happy this morning? මේ උදෑසන ඔබ ප්‍රීති වෙනවද? See, the word is working on our behalf. වචනය ක්‍රියා කරනවා අපි වෙනුවෙන්. Say, the word is working for me. ඔබ කියන වචනය මා උදෙසා ක්‍රියා කරනවා. The word of God is accurate. And it will always work for you if you put it to work in your life. දෙවියන් වහන්සේගේ වචනය නිවැරදි. ඒ දේ ඔබගේ ජීවිතයේ වචනය ක්‍රියාවට දැම්මොතින් ඔබ ඒ දේ ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවාමයි. But first you have to put it in you, inside of you. නමුත් ප්‍රථමයෙන් ඔබ දේ වචනය ඔබගේ ඇතුළාන්තයට ඇතුල් කරගෙන ඉන්න අවශ්‍යයි. It works from inside to outside. දේව වචනය ක්‍රියා කරන්නේ ඇතුළාන්තයෙන් පිටස්තරයට. It will work if you put it in. ඔබ වචනය ඇතුළට ගත්තොත් ඔබගේ ආත්මය ඇතුළට then you can put it out and work it out to see victory in your life. එවිට ඔබට ආත්මයෙන් එළියට දේව වචනය ගෙනෙමින් ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය ලබන්නට පුළුවන්. You believe and you speak it out. ඔබ විශ්වාස කරනවා ප්‍රථමයෙන් දෙවනුව ඔබ ඒ දේ ප්‍රකාශ කරනවා. As you believe with your heart and as you receive it into your spirit. ඔබ මුළු හදවතින්ම විශ්වාස කළා ඔබගේ ආත්මයට වචනය ලබා ගත්තාම. As you deposit that word in you. ඒ දේව වචනය ඔබගේ හදවතේ ආයෝජනය කරාම. As you begin to live that word. ඒ වචනය තුල ඔබ ජීවත් වෙන විට. Then you when you speak out. එවිට ඔබ ඒ වචනය කතා කරනකොට. The word will have power to create whatever you want to create. වචනයට බලය තිබෙනවා ඔබට අවශ්‍ය දේ කුමක්ද ඒ දේ නිර්මාණය කරන්නට. You know, words that will come out of your mouth will not be negative words anymore. තවදුරටත් ඔබගේ මුඛයෙන් එන වචන ඍණවාදී වෙන්නේ නැහැ තවදුරටත්. What you speak you know is going is the one that is going to give life and death manda oba katha karana wacana karana kota negena gen tamai maranaya jeevanayat nikma wenna you know why do many people live ordinary mediocre lives in this world today ai bohol janathawa loke samanya jeevitayan gatha karanne madhyastha jeevitayan even christians kitunwan pawa Even Christians say sometimes kitinuwanu samahara welawata kiyena Oh my life is sometimes up sometimes down Ane mage jeevithe samahara welawata uda samahara welawata Oh after all we are human no Api manushyanne We are all human no Api manushyanne ithin The more you say you are human no Api manushyan kiyana hama avasthawakata The more stupid you will become Enna enna agnana wenawa oba Your humanity will come like a giant ඔබගේ ඒ මනුෂ්‍යත්වයේ යෝධයෙක් වගේ ඉදිරියට එයි ඔබ තුලින්. It will manifest so strong. ප්‍රකාශ වේ ඔබගේ ජීවිතයේ තරම් බලවත්. Now even when you hear the word of God, it doesn't have any effect on you. දේව වචනය අසනකොට පවා දේව වචනයේ කිසිම බලපෑමක් ඔබගේ ජීවිතයට ඇති වෙන්නේ නැහැ. When the pastor is speaking, you say, "Oh, how can that be? How can that be?" පාස්ට දේශනා කරනවා ඔබ කල්පනා කරනවා ඒක කොහොමද වෙන්නේ කියලා. Oh it's good for him but it's not good for me. ඒක පාස්ටට හොඳයි වචනේ මට හොඳ නැහැ නේ. No the word of God is effective. It can work in any person's life. දේ වචනය ඕනෑම මිනිසෙක්ගේ ජීවිතයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. It says whosoever. Hallelujah. බයිබලයේ කියනවා ඕනෑම කෙනෙක්. Whosoever. ඕනෑම කෙනෙක්. And you need to put your name into that whosoever is me. ඒ ස්ථානයට ඔබගේ නම දමන්න අවශ්‍යයි ඒ ඕනෑම කෙනෙක් කියලා කියන්නේ ඔබයි. So you must choose to live by the word. ඔබ දේ වචනය කරන කොටගෙන ජීවත් වෙන්නට තෝරා ගන්න අවශ්‍යයි. The Bible says in 1 John chapter 5 verse 4. 1 යොහාන් 5 වන පරිච්ඡේදයේ 4 වන පදයේ බයිබලයේ 1 John 5 verse 4. 1 යොහාන් 5 4. He says whosoever hallelujah look at that scripture. Whosoever is born of God overcometh the world. දෙවියන් වහන්සේගෙන් උපත ලත් යමෙක් ඇද්ද ඒ ලෝකයෙන් ජය ගන්නේය. Did you see that? ඔබේ දේ දැක්කද? You know what is the world? That's speaking about the world that you live. අපි ජීවත් වෙන ලෝකය ගැනයි මෙතන කතා කරන්නේ. It's speaking about your job, it's speaking about the economy, it's speaking about Sri Lanka. ලංකාව ආර්ථිකය ඒ වගේම ඔබගේ රැකියාව. It says if you are born of God. ඔබ දෙවියන් වහන්සේගෙන් උපන් කෙනෙක්ද? That means if you receive Christ as your Lord and Savior. ඔබගේ ගැලුම් කරු ලෙස ක්‍රිස්තුස් වහන්සේව ඔබ පිළිගෙන තිබේද? Which I believe you have. මම විශ්වාස කරන සියලු දෙනා පිළිගෙන තිබේ. The Bible says you have whosoever born of God overcometh the world. ක්‍රිස්තුස් වහන්සේගෙන් උපන් යමෙක් ඇද්ද එම පුද්ගලයා ලෝකය ජයගෙන ඇත්තේය. And this is the victory that has overcome the world, our faith. ලෝකෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලයි. It is our faith that will overcome the world. අපගේ ඇදහිල්ල කරන කොටගෙනයි අපිට ලෝකෙන් ජය ගන්නට පුළුවන්. It is not God who is going to overcome the world for you. දෙවියන් වහන්සේ නෙවෙයි ඔබට ලෝකෙන් ජය ගන්නට උපකාර කරන්නේ. He has already done it when Jesus went to the cross and rose from the dead. යේසුස් වහන්සේ කුරුස්සපත් වී නැවත නැගිට අවස්ථාවේ ඒ දේ සියල්ල ඔබ වෙනුවෙන් කරලා ඉවරයි. Now you are the one to overcome. දැන් ඔබ තමයි ලෝකය ජය ගන්න අවශ්‍ය. And it is your faith. ඒ ඔබගේ ඇදහිල්ලෙන් කරන්නේ. It is your faith in the word of God. දේ වචනේ තුල ඇති ඇදහිල්ලනුයි මේ දේ කරන්නේ. And what is faith? කුමක්ද ඇදහිල්ල කියලා කියන්නේ? What is faith? කුමක්ද ඇදහිල්ල? It is a response of the human spirit to the word of God. දෙවියන් වහන්සේගේ වචනයට මනුෂ්‍ය ආත්මයේ ඇති ප්‍රතිචාරයයි ඇදහිල්ල කියලා කියන්නේ. When you respond to the word of God. දේ වචනේට ඔබ ප්‍රතිචාර දක්වන විට. Every time you hear the word of God. ඔබ දේ වචනේ අසන හැම අවස්ථාවකදීම. Every time you read the word of God. දේ වචනේ කියවන හැම අවස්ථාවකදීම. There has to be a personal response from you. පෞද්ගලික ප්‍රතිචාරයක් ඔබම කළ යුතුයි දේ වචනයට. When you look at the Bible. බයිබලයේ දෙස ඔබ බලන විට. When you come to church on Sunday. සභාවට ඉරිද දවසේ. God is speaking to you. දෙවියන් වහන්සේ ඔබටයි කතා කරන්නේ. It is not, he is not speaking to your wife or your husband. ඔබගේ භාර්යාවට නැත්නම් ස්වාමි පුරුෂයාට නෙවෙයි. Or to that other brother and sister. නැත්නම් අනිත් සහෝදරයාට සහෝදරියට නෙවෙයි. He is speaking to you. උන්වහන්සේ කතා කරන්නේ ඔබටයි. And you need to respond to it. ඔබ ප්‍රතිචාර දක්විය යුතුයි. Hallelujah. Hallelujah. And the Bible says. බයිබලයේ කියනවා. Faith comes by hearing and hearing the word of God. ඇදහිල්ල පැමිණෙන දේව වචනය නිරන්තරයෙන්ම ඇසීමෙන්. It is having faith comes by having heard the word. බයිබලයේ කියන්නේ නැහැ ඇදහිල්ල පැමිණෙන දේව වචනය ඒ කලින් අහපු ප්‍රතිපලයක් ඇසුව පලියට නෙමෙයි. ඇසුව පලියට නෙමෙයි. Not faith is not having heard the word but hearing the word again and again nirantarenma deva wachanaya digin digatama asimen tamai adahilla paminenne naththam pasugiya kale ahapu deva wachanaya karana kota gena adahilla paminenne naha many people say I know the word boho aya kiyenawa mama dannawa I know it mama dannawa deva wachanaya kiyala boho aya kiyenawa but if you know it namuth oba deva wachanaya dannawa you have to show it with your faith obage adahillen e de pennum karanna awashyai you have to act the word on your faith you have to act on the word ඔබගේ වචනය ඔබ ඇදහිල්ල ඔබගේ ඇදහිල්ල වචනයෙන් අපි ක්‍රියා කරලා පෙන්වන්න අවශ්‍යයි that's why it's so important to keep hearing the word ඒකයි තව වැදගත් වන්නේ දිගින් දිගටම දේව වචනය ඇසීම having hearing the word දේව වචනය නිරන්තරයෙන්ම ඇසීම faith comes by hearing the word දේව වචනය නිරන්තරයෙන්ම ඇසීමෙනුයි ඇදහිල්ල පැමිණෙන්නේ that is why we continue to hear ඒකයි අපි දිගින් දිගටම දේව වචනය අසන්නේ sometimes we hear the same word සමහර වෙලාවට අපි එකම දේව වචනය අසනවා but you know God is able to speak through his spirit in a different way එකම වචනය වුණාට දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන විවිධ ආකාරයෙන් අපට කතා කරන්නට this morning I was speaking about the tithe දසෙන් කොටස ගැන කතා කරා මම මේ උදෑසන and I said when I give my tithe there is strength to produce results mama mage dasen kotasa deviyan wahanseeta denakota pratipala gena ennata shaktiya mama labanawa wow when I heard that for the first time it encouraged me eka ahuwama prathama wathawata mama dhairyamath una it gives me strength to produce results in my life mage jeevithaye pratipala genennata mage dasen kotasa mata shaktiya denawa it helps to produce results in my family mage paule pratipala athi karannata e mata upayoge mage aarthikaye so that means if I don't give my tithe eki yani mama dasen kotasa dunne nathna in the affairs of finances in my life mage jeevithaye aarthika kshetre there will be no strength kisima shaktiyak nathi wenawa then what do I do kumakda mama karanne I'll be struggling in my own strength mage shaktiyen mama porabadinne yana did you see that obey de dakkada see how the word of god speaks to us balanna dev wachane apita katha karana aakare and when you give the tithe api dasen kotasa denakota the bible says it silences the devourer ඒ විනාශ කරන්නව නිශ්චල කරනවා නිශ්ශබ්ද කරනවා says I will rebuke the devourer දෙවියන් වහන්සේ විනාශකාරයව තරවටු කරනවා now who is the devourer කවුද විනාශකාරයා කියලා කියන්නේ the enemy the devil යක්ෂයා but will the devil come and talk to you යක්ෂයා විල ඔබට කතා කරයිද no he doesn't come and say I am the devil you know and talk to you like that. ආ මම යක්ෂයා කියලා ඔබට ඇවිල්ලා කතා කරන්නේ නැහැ යක්ෂයා. He will speak through the media or the television. He will speak to you through other people and discourage your finances. මාධ්‍ය තුලින් වෙන්න පුළුවන්, රූපවාහිනියෙන් වෙන්න පුළුවන්, විවිධ මිනිස්යා තුලින් වෙන්න පුළුවන් යක්ෂයා ඔබට කතා කළා ඔබව ආදායමක් කරා. He frustrate your finances. කලකිරීම ගෙන එන ඔබගේ ආර්ථිකය. Month of December there's no business. Oh, December maase vyapara katiyutu hari adui. Then the month of January is bothal maase. January maase bothal maase. There's something that the devourer will put in you to make you weak regarding your finances. E vinasha karya obage jeevithaye yam deyak oba tula thabave obawa durwala karana pinisa obage aarthikaye. Hallelujah. Are you receiving something this morning? යම්දයක් ඔබ ලබා ගන්නවද මේ උදෑසන? Hallelujah. Say God is good in my life. ඔබ කියන්නේ දෙවියන් වහන්සේ යහපත් මගේ ජීවිතේ. The word is working. Hallelujah. මේ වචනේ මගේ ජීවිතේ ක්‍රියා කරනවා. The word is working in my life. මේ වචනේ මගේ ජීවිතේ. Say the word is working and producing results. ඔබ කියන්නේ වචනය මා තුල ක්‍රියා කරමින් ප්‍රතිඵල ගෙනෙනවා මගේ ජීවිතේ. I never be ignorant of the word of God. මේ වචනය කවදාක්වත් මම නොසලකා සුළු කොට සලකන්නේ නැහැ. I'll never be ignorant of God's word. මේ වචනය සුළු කරන්නේ නැහැ මම කවදාක්වත්. Because the word works for me. Hallelujah. මගේ වචනේ මා උදෙසා ක්‍රියා කරන නිසා. We must take seriously what God has granted to us in Christ Jesus. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ අපට දී ඇති දේ අපි බැරෑරුම් කොට සලකන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. So we read the word, we hear the word to do it. අපි දේව වචනය කියවනවා, දේව වචනය අසනවා, ඒ දේ ක්‍රියාවට දමන පිණිස. We hear the word, we read the word to do it. අපි දේව වචනය කියවනවා, දේව වචනය අසනවා, ඒ දේ ක්‍රියාවට දමන පිණිස. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Now in the Old Testament, පරණ කිවිසුමේ, you know, the Bible says the Old Testament was for the mainly for the Jews. යුදෙව වරුන්ටයි පරණ කිවිසුම අයිති කියලා බයිබලයේ කියනවා. It mainly consisted the law of Moses. Moses ගේ ව්‍යවස්ථාව තමයි එහි අඩංගුනේ. But in the New Testament, නමුත් අලුත් කිවිසුමේ, grace came through Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන අනුග්‍රහය පැමිණියා. So now we are living in the New Testament. අපි දැන් ජීවත් වෙන්නේ අලුත් කිවිසුමේ. And we are living in the times of grace. ඒ වගේම අනුග්‍රහයේ කාලයක අපි ජීවත් වෙන්නේ. And there is a word of grace for us in the New Testament. අලුත් කිවිසුමේ අපට අනුග්‍රහයේ වචනයක් තිබෙනවා. So we cannot live in the Old Testament now. පරණ කිවිසුමේ දැන් අපට ජීවත් වෙන්නට බෑ. But sadly many Christians are still living in the Old Testament. නමුත් දුකට හේතුවක් බොහෝ කිතුනුවන් තවමත් පරණ කිවිසුමේ ජීවත් වෙනවා. And that is why they are not producing results. ඒකයි ඒවුන්ගේ ජීවිතේ ප්‍රතිඵල නැත්තේ. Hallelujah. Hallelujah. You see in the book of Luke chapter 15. Luke පොතේ 15 වෙනි පරිච්ඡේදය. We are going to go into that story of the prodigal son. ඒ අකීකරු පුත්‍රයාගේ කතාවට අපි ඇතුල් වෙන්න යනවා. Pastor Liz was saying many prodigals will come through the Christmas time. මේ නැත්තල් කාලේ බොහෝ අකීකරු පුත්‍රයන් නැවත පැමිණෙනවා කියලා Pastor Liz කිව්වා. But in this story both sons were prodigals. මේ කතන්දරේ ඒ පුත්‍රයන් දෙදෙනම අකීකරු පුත්‍රයන් වුණා. You know, one was outside. එක්කෙනෙක් හිටිය පිටස්සරේ. But the other one was inside, but his attitude was not right. අනිත් පුත්‍රයා හිටියේ ඇතුලේ, නමුත් ඔහුගේත් ආකල්පය වැරදි වුණා. He refused to follow the father's love. පියාගේ ප්‍රේමය අනුගමනය කරන්න ඔහු කැමති වුණේ නැහැ. In Luke chapter 11 15 verse 11 it says speaks about this younger son who demanded his inheritance from the father and the father gave it to him. බාල පුත්‍රයා ඒ පියාගේ වස්තුව ඒ බලහත්කාරයෙන් ඉල්ලාගෙන ඔහු ගියා පිට වෙලා පියා. Now look at verse 30. We join there. And many days after the younger son gathered all together, took his journey into father, there he wasted his substance with riotous living. 13 වෙනි පදේ නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමගේ වස්තුව නාස්ති කළේය. And verse 14, when he had spent all, ඔසියල්ල වියදම් කළ පසු there arose a mighty famine in the land and he began to be in want. ඒ රටේ මහත් සාගතයක් හටගැනි ඔහුට හිඟ වෙන්නට පටන් ගත්තේය. Verse 15 he went and joined himself to the citizen of that country and he sent him into the field to feed swine. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත් වලට ඔහු යැවීය. Now look at this. This was a son of a very prosperous man. සපලවත් මිනිසෙක්ගේ පුත්‍රයෙක් මෙයා. He had everything in the father's house. පියාගේ නිවසේ සියල්ල මොහුට අයිතිව තිබුණා. And yet now he was ready to eat the food that the pigs were eating. දැන් ඔහු සූදානම් වෙලා ඉන්නේ ඌරන්ගේ කෑම කන්නට. So what a sad situation that is. කොපමණ දුක්ඛිත අවස්ථාවක්ද මෙය. In sometimes you know the lives of Christians also become like this. කිතුනුවන්ගේ ජීවිතයත් මේ ආකාරයි සමහර වෙලාවට. See, it says when he had money, ඔහුට මුදල් තිබෙන විට he spent it all. සියල්ල ඔහු අපතේ යවුවා නාස්ති කරා. Look at that now. It says verse 16 and no man gave anything to him. කිසිම කෙනෙක් කිසිම මිනිසෙක් ඔහුට කිසිම දෙයක් දුන්නේ නැහැ. No man gave him anything. කිසිම දෙයක් මිනිසෙක් දුන්නේ නැහැ ඔහුට. But he had lot of money before. ඒක මුලින් මේ මිනිසයාට පුත්‍රයාට මුදල් තිබුණා ගොඩක්. When he had money he spent it. මුදල් තිබෙනකොට ළඟ කොම නාස්ති කරා. He spent it unwisely. He spent it on riotous living. අඥාන විදියට වැරදි ජීවිතවලට ඔහු සියලු මුදල් නාස්ති කළා දවියදම් කළා දැම්මා. See when we spend what we have and do not give. අපි සතු දේ අපි වියදම් කරාම දෙන්නේ නැතුව වපුරන්නේ නැතුව. There's a difference between spending and giving. වියදම් කිරීමත් දීමත් අතර වෙනසක් තියෙනවා. When you spend, අපි වියදම් කරන විට we will benefit from what we have spent for. අපි වාසිය ලබනවා අපි වියදම් කරපු දේ කරන කොටගෙන. But that's it all. That's all. නමුත් එතනින් ඉවරයි. But when we give, නමුත් අපි වපුරන කොට දෙනකොට what we give shall return to us with a greater measure. අපි ඒ දෙන දේ නැවත අපිට පැමිණෙනවා වැඩි බිම්මකින්. In Luke 6:38 it says give and it shall be given unto you. ඒ දේ වචනේ ලූක් 16 කියනවා දෙන්න එවිට නුඹලාට දෙනු ලැබේ. And it says men shall put on your bosom. ඒ ඔබට මිනිස්සයා ඔබ මතට වපුරනවා කියලා කියනවා. It doesn't say spend and it shall be given to you. වියදම් කරන්න එවිට ඔබට දෙනවා කියලා එතන කියන්නේ නැහැ. That's why we must be very careful how we spend our money. ඒක තමයි අපි ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි අපගේ මුදල් අපි පරිහරණය වියදම් කරන ආකාරය. Hallelujah. Hallelujah. Our spending is only for that spending but our giving gives us a harvest. apage viyadam kirima e mohote e de laba ganna pamanai namuth apage deema karana kotagena apata aswannak laba gannata puluwan. Are you catching this? oba me de alla gannawada? so don't complain when the church is speaking about giving. oba masivili dodanne pa sabava දීම පිළිබඳ කතා කරනකොට because it is for your good we are this message is coming to you. මේ පණිවිඩය ඔබට පැමිණෙන්නේ ඔබගේ යහපත උදෙසා පමණයි. You know, some people criticize giving when the pastor speaks on giving or the pastor is making some you know appeal for giving. සමහර අය විවේචනයට ලක් කරනවා සභා. Not in this church. සභා පාලකතුමනා දීම පිළිබඳව යම් නිවේදනයක් නැත්නම් අවශ්‍යතාවය ගැන කතා කරනකොට Pastor is again talking about giving. ඔන්න පාසා ආපහු දීම ගැන කතා කරනවා නේද? You know why is giving so important? ඇයි දීම එතරම් වැදගත් වෙන්නේ? The Bible says God so loved the world that he gave. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ලෝකයට එතරම් ප්‍රේම කරා උන්වහන්සේ දුන්නා. So our God is a giving God. අපේ දෙවියන් වහන්සේ දෙන දෙවි කෙනෙක්. That is his character to give. උන්වහන්සේගේ චරිතය දීමයි. So if you criticize giving, ඔබ විවේචනයට ලක් කරොත් දීම, you must realize God is the biggest giver. ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තමයි දෙවියන් වහන්සේ තමයි විශාලතම ලෙස දුන්නේ. Hallelujah. Hallelujah. Are you catching this? ඔබ මේ දේ අල්ල ගන්නවද? Hallelujah. It's very important to fall in line with God. ඉතා වැදගත් කාරණාවක් තමයි දෙවියන් වහන්සේ එක්ක අපි ස්ථානගත වෙන්න අවශ්‍යයි. With God's character and nature. උන්වහන්සේගේ චරිතය උන්වහන්සේගේ After all now we are born of God. දෙවියන් වහන්සේගෙන් අපි උපත ලබා ඇති නිසා. Now who is inside us? God is inside us now. දෙවියන් වහන්සේ අපි තුලයි දැන්. Hallelujah. Hallelujah. Wherever we go you know God goes with us. අපි යන හැම තැනකම දෙවියන් වහන්සේ අපිත් සමග යනවා. So look at this man. මේ මිනිසා දෙස බලමු. He was a foolish man. අඥාන මිනිසෙක්. He left everything and now he has nothing. සියලු සැප සම්පත් දාලා ඔහු ගියා දැන් ඔහුට මුකුත් නැහැ. But thank God verse 18 he comes to his senses. නමුත් 18 වන පදේ ඔහු ඔහුගේ යහපත් සිහියට නැවත පැමිණෙනවා. He said I will arise. Hallelujah. මම නැගිට and go to my father මාගේ පියාණන් ළඟට ගොස් and he will say I'm not worthy to be called your son පියාණනි මම ඔබගේ පුත්‍රයා හැටියට කියන්න මම වටින්නේ නැහැ make me like your hired servant one of them මම ඔබගේ ඒ සේවකයෙක් හැටියට සිටින්නම් this was the son මේ පුත්‍රයා මෙහෙම කතා කරේ he was not willing to be a servant දැන් ඔහු දාසෙක් හැටියට සිටින්නට සූදානම් වුණා so he realized he made a mistake ඔහුට ඒ තේරුම් ගත්තා ඔහුගේ අතින් වැරදක් වුණ බව. But look at the father. පියා දෙස බලමු. In this story the father here is our papa god. මෙතන පියා කියලා කියන්නේ අපගේ දෙවියන් වහන්සේ. The bible says when he came the father ran to him when the father saw the son. නැගිට තමගේ පියා ළඟට ගිය ඔහු දුර සිටම පියා මේ පුත්‍රයා වෙදට දුවගෙන ගියා. It was like the father the son was coming down the Araliyuena you know hill. හිතමු Araliyuena බැහැගෙන පුත්‍රයා පැමිණෙනවා. The father saw him coming. පියා දැක්කා යට ඉඳලා පියා දැක්කා පුත්‍රයා එනවා. So that means every day he went to the this and he was looking when will my son come back. ඒ කියන්නේ හැමදාම පියා එළියට ගිහිල්ලා බලාගෙන ඉන්නේ නැති කවදා මගේ පුත්‍රයා නැවත පැමිණෙයිද? You know there was a time in our church I used to do that as well when the church was small. කාලයක් තිබුණා මගේ සභාව කුඩා කාලේ මමත් ඒ වගේ බලාගෙන හිටියා ඔබලා එනකම්. I used to wait for the people to come from there. මිනිස්සු එනකම් මම උඩ පල්ලෙහා ඉඳගෙන උඩ බලාගෙන හිටියා. And when they didn't come I sang that song Kimada Naave. ආවෙ නැති කොට සෙනග මම ඒ සින්දුව කිව්වා. Hallelujah. But look at the father. He ran and he fell on the neck of the son and kissed him. අනුකම්පාවී දුව ගොස් ඔහුගේ බෙල්ල වැනඳගෙන ඔහු සිඹ ගත්තේය. Hallelujah. What kind of love is this? මොන වගේ ප්‍රේමයක්ද මේ? This son would have been stinking. මේ පුතා ගන්ධස්තරයෙන් ඉන්නේ නැති. He didn't say okay, have a bath and come and see me in my office. නාලා ඇවිල්ලා මාව මගේ කාර්යාලේ හම්බෙන්න කියලා කිව්වේ නැහැ. This was not the father. පියා ඒ ආකාරයෙන් නෙමෙයි කටයුතු කළේ. He was full of compassion. ප්‍රේමයෙන් දයානුකම්පාවෙන් පිරීලා හිටියා. And the son began to you know tell the story he had memorized what to tell the father oh katapadam kalla e taattata kathandare kiya sitiya he was going to say I have sinned against him. If you look he had memorized it but as he said half of it e baagayak kathawa kiyagena yanakota puta the father stopped him piya ede nawattuwa he but verse 22 but the father said to his servants namut piya tamaage daasayanta katha kota he didn't say to the son putrayaata mukut kiyuwe neha he spoke to the servants daasayanta katha kara he said bring forth the best robe itha honda saluwa genenna he didn't say bring forth my son's robe mage putrayaage saluwa genenna kiyuwe neha he said bring the best robe hondama saluwa genenna the best robe maybe that was his robe ඔහුගේ සලුව පියාගේ සලුව වෙන්න පුළුවන් නේද? And put it on him. ඔහු මත තබන්න. And put a ring on his hand, shoes on his feet. ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමාපල්ලා. This is how our God the Father looks at us. මේ ආකාරයෙන් තමයි අපගේ පියාණන් වහන්සේ අපි දෙස බලන්නේ. Hallelujah. Hallelujah. And now he tells the angels. දැන් දේව දූතයන්ට කියනවා. He tells the angels, you know, release those things to him, to this son. මේවල් නිදහස් කරන්න මේ දේවල් පුත්‍රයා How many of you are blessed with yesterday's rhapsody about angels? ඊයේ දවසේ අතාරතේ රිද්මේ දේව දූතයන් පිළිවෙත කී දෙනෙක් ආශිර්වාද ලැබුවා. I was so blessed you know, I didn't know whether to laugh or to cry. මම අඬන්නද hina වෙන්නද කියලා කල්පනා කරා ඉඳී. The angels are waiting for us to say something to them. දේව දූතයන් බලාගෙන සිටිනවා අපි යම් දෙයක් ඔවුන්ට කතා කරනකම්. Hallelujah. Hallelujah. Because we now represent Jesus. අපි දැන් යේසුස් වහන්සේව නියෝජනය කරනවා. Angels are waiting for our commands. දේව දූතයන් බලාගෙන සිටිනවා අපේ ආන දෙනකන්. Many Christians are crying and complaining. බොහෝ කිතුනුවන් මැසිවිලි දොඩමින් අඬමින් සිටිනවා. The angels are sitting there and yawning because there's no work for them. දේව දූතයන් ඈනුම් යාමින් ඉන්නව බලාගෙන උන්ට කිසි වැඩක් නැති නිසා කරන්නට. Hallelujah. Get your angels to work for you. ඔබ වග බලා ගන්න අවශ්‍යයි ඔබගේ දේව දූතයන් ඔබ වෙනුවෙන් ක්‍රියා කරන්න. I don't know about your angel. My angels are very busy. ඔබගේ දේව දූතයන් ගැන නම් මන් දන්නේ නැහැ. මගේ දේව දූතයන් නම් ඉතාමත්ම කාර්යබහුලයි. They are going to get more busy after yesterday's revelation. ඊයේ දවසේ එළිදරව්වෙන් පස්සේ මගේ දේව දූතයන් වඩා කාර්යබහුල වෙන්න යනවා. Hey, this is not a laughing matter. They are real angels who God has assigned to serve you. Hallelujah. සැබෑ දේව දූතයන් දෙවියන් වහන්සේම අපි වෙනුවෙන් පත් කරලා තිබෙනවා අපිට සේවය කරන පිණිස. They are servants. You know, just like the father sent the servants. එතන පියා දාසයන් යව ආකාරයටම. Hallelujah. Now the angels are assigned for us now. දේව දූතයන් අපි උදෙසා සේවය කරන්නට පත් කරලා තිබෙනවා. In the Old Testament there's a story, let me say that very quickly, about the ladder of Jacob. Have you heard about that? පර ගිවිසුමේ කතන්දරයක් තිබෙනවා යාකොබ්ගේ ඉනිමග. Yeah, so the angels are going up and down. දේව දූතයන් උඩට පල්ලෙහාට ගියා. You know, bringing things from heaven down. ස්වර්ගයෙන් දේවල් පල්ලෙහාට ගෙනෙමි. But in the New Testament, අලුත් ගිවිසුමේ there is no ladder because Jesus is the way. Amen. කිසිම ඉනිමගක් නැහැ. මන්ද අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ මාර්ගය නිසා. And we are seated in heavenly places with Christ Jesus. අපි ස්වර්ගික ස්ථානවල ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග රජකම් කරනවා වාඩි වෙලා. The angels are not going ascending and descending. දේව දූතයන් උඩට පල්ලෙහාට යමින් නැහැ. Angels are always there at our beck and call. දේව දූතයන් නිරන්තරයෙන්ම ඉන්නවා අපේ අතේ දුරින්. Hallelujah. Hallelujah. Hallelujah. And yesterday Pastor Chris says these angels are they operate in the supernatural power. Hallelujah. දේව දූතයන් ක්‍රියා කරනවා සුභාඋත්තරීතර බලයෙන්. You know, that's why as Christians we have to be supernatural. ඒකයි කිතුනුවන් හැටියට අපි සුභාඋත්තරීතර විය යුත්තේ. Hallelujah. Hallelujah. And yet we are higher than the angels. Hallelujah. එනමුත් අපි දේව දූතයන්ටත් වඩා ඉහළයි. Because of Jesus Christ. යේසුස් වහන්සේ නිසා. If you did not read yesterday's rhapsody, you know, you must go home and read it and study it and memorize it and you know, get it into your spirit. ඊයේ දවසේ යථාර්ථයේ රිද්මයේ පොත ඔබ කියවලා ඒක මෙනෙහි කළා ඔබ ඒ දේ ආත්මයට ඔබගේ ලබා ගන්නට අවශ්‍යයි. Hallelujah. Hallelujah. Christ is my life. Hallelujah. ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයයි. Say Christ is my life. ඔබ කියන්න ක්‍රිස්තුස් මාගේ ජීවිතයයි. In real Christianity. ගේ කිතුණු ජීවිතේ. සැබෑ කිතුණු ජීවිතේ. Real Christianity, Christ is your life. සැබෑ කිතුණු ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයයි. You and Christ have become one. Hallelujah. ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්කෙනෙක් වෙලා. Hallelujah. We live in that place called Christ. අපි ජීවත් වෙන්නේ එම ස්ථානයේ ක්‍රිස්තුස් තුලයි. Hallelujah. Amen. This is very big. Hallelujah. විශාලයි මේ. The new Christian, the new Testament Christian. අලුත් ගිවිසුමේ කිතුණුවන් is not ordinary. සාමාන්‍ය නෙහැ. He is so supernatural. සුභාඋත්තරීතරයි. He has the same life of God. දෙවියන් වහන්සේගේම ජීවනය තිබෙනවා. He has the same address of God. දෙවියන් වහන්සේගේම ලිපිනය තිබෙනවා. Hallelujah. Hallelujah. Say Christ is my life. ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයයි. Christ is my life. ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයයි. God loves you more than you could ever love yourself. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා ඔබ ඔබට ප්‍රේම කරනවට වඩා. Did you hear that? ඔබට ඒ දේ ඇසුනද? God loves you more than you could love yourself. ඔබ ඔබට ප්‍රේම කරනවට වඩා දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. Because the Bible says I have loved you with an everlasting love. ඒ සදාකාල ප්‍රේමයෙන් මම ඔබට ප්‍රේම කරනවා. In Jeremiah 31 verse 3. කියලා තියෙනවා ජෙරමියා 31 තුන්වෙනි පදේ. Who can love us more forever? කාටද සදාකාලයකටම අපිට ප්‍රේම කරන්න පුළුවන්? I have loved thee with an everlasting love. ඒ සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේම කළෙමි. Therefore with loving kindness have I drawn thee to myself. එබැවින් දයාබර කමකින් නුඹ ඇදගතිමි කීසේක. Hallelujah. Hallelujah. Hallelujah. Did you see that? ඔබේ දේ දැක්කද? I want you to know that God loves you with an everlasting love. ඔබ දැනගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ ඔබට සදාකාල ප්‍රේමයකින් ප්‍රේම කරනවා. Doesn't matter if somebody didn't love you. යම් කෙනෙක් ඔබට ප්‍රේම නොකර වෙන්න පුළුවන්. Sometimes you might feel you are not worthy to be loved. ඔබ හිතන්න පුළුවන් ඔබ වටින්නේ නැහැ ප්‍රේමය ලබන්නට. But God tells you he loves you always. දෙවියන් වහන්සේ ඔබට කියනවා නිරන්තරයෙන්ම උන්වහන්සේ ඔබට ප්‍රේම. Everlasting love. සදාකාලික ප්‍රේමයෙන්. What kind of love is everlasting love? සදාකාල ප්‍රේමය කියලා කියන්නේ මොන වගේ ප්‍රේමයක්? It goes on and on and on and on and on. දිගින් දිගටම දිගටම දිගටම යනවා මේ ප්‍රේමය. It doesn't matter what faults mistakes we make. අපේ අතෙන් මොන වැරදි සිද්ධ වුණත් it goes on and on. දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම දිගින් දිගටම ප්‍රේම කරනවා. Say the love, you know, my father loves me on and on. ඔබ කියන්න මගේ පියාණන් මට ප්‍රේම කරනවා දිගින් දිගටම. Hallelujah. Are you happy with that? ඔබ ඒ ගැන සතුටු වෙනවද? Are you happy with yourself because God loves you? ඔබ ගැන සතුටු වෙනවද දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා? You know, sometimes we can be unloving to our own self. අපට පුළුවන් අපගේම ජීවිතයට ප්‍රේම නොකර සිටින්න. God is more ambitious about your success than you will ever be. ඔබ ඔබගේ සාර්ථකත්වය හොයනවට වඩා දෙවියන් වහන්සේ වඩා ආශා කරනවා ඔබගේ සාර්ථකත්වය. But when he makes you successful. නමුත් දෙවියන් වහන්සේ ඔබව සාර්ථකත්වයට ගෙනවිත්. It is not just for yourself. ඒ සාර්ථකත්වය ඔබ ඔබටම තබා ගන්න නෙවෙයි. It is to make others successful. අන් අයව සාර්ථකත්වයට ගෙනෙන පිණිසයි. That is true success. ඒක තමයි සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. Hallelujah. Hallelujah. Can we thank this God this morning? මේ උදෑසන අපි මෙම දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපි සියලු දෙනාම නැගී සිටිමු. Shall we rise to our feet? අපි නැගී සිටිමු. So even if you have made any mistakes. ඔබ අතින් යම් වැරදි වෙලා තිබෙන්න පුළුවන්. Maybe some disappointments. සම් බලාපොරොත්තු කඩවීම වෙන්න ඇති. Maybe some people have done some bad things to you. සමහර අය යම් නපුරු දේවල් ඔබ වෙනුවෙන් කළා ඇති. Some people have you know misunderstood you. ඔබව නොතේරුම් ගෙන වෙන්න ඇති සමහර අය. Some people have judged you. සමහර අය ඔබව විනිශ්චය කළා. It doesn't matter. ඒක මොනවා වුණත් කමක් නැහැ. What matters is that God loves you. වැදගත් වන්නේ දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. Hallelujah. Hallelujah. And this year determined to end this year strong. ඔබ ශක්තිමත්ම මේ අවුරුද්ද අවසන් කරන්න වග බලා ගන්න. With a great flourish. අනර්ග සමෘද්ධිමත් භාවයෙන්. Hallelujah. Keep hearing the word continually. දේව වචනය නිරන්තරයෙන්ම ඔබ අසන්න. Don't be in the place where you are stopped hearing the word because you are too busy. ඔබ වඩා කාර්ය බහුල නිසා දේව වචනය අසන එක නවත්වන ස්ථානයේ ඉන්න එපා. Did you hear that? ඔබට ඒ දේ ඇසුණාද? That's a big mistake. ඒක ලොකු වැරැද්දක්. But be in a place. ඔබ ඉන්න යම් ස්ථානයක where you are hungry for the word. ඔබ දේව වචනය පිළිබඳ කුසගින්නේ. Because it is the only thing that will make you a success. මන්ද දේව වචනය තමයි එකම දේ ඔබව සාර්ථකත්වයට ගෙනෙන. Just lift up your hands to heaven. අපගේ දෑත් අපි ස්වර්ගයේ වෙතට ඔසවමු. Hallelujah. Hallelujah. God wants දෙවියන් වහන්සේ බලනු each one of us to end this year well. අපි හැම කෙනෙක්ම මේ අවුරුද්ද සාර්ථක ලෙස අවසන් කරන්න. And to begin next year. ඒ වගේම ඊළඟ අවුරුද්ද ආරම්භ කරන්න. With greater vision. වඩා විශාල දර්ශනයකින්. With greater goals. විශාල ඉලක්ක සමග. To do more for him. දෙවියන් වහන්සේ උදෙසා වැඩියෙන් කරන්න. To love him more. උන්වහන්සේට වඩා ප්‍රේම කරන්න. To serve him more. උන්වහන්සේට වඩා සේවය කරන්න. Hallelujah. Hallelujah. This should be our attitude. මේක තමයි අපගේ ආකල්පය විය යුත්තේ. Christmas is coming. නත්තල පැමිණෙනවා. There's going to be many many things happening. බොහෝ දේවල් සිදුවෙමින් පවතිනවා. But keep Jesus at the center of your heart. ඒ සියලුම දේ මැදේ යේසුස් වහන්සේ ඔබගේ හදවතේ තබා ගන්න. Hallelujah. Hallelujah. And live for him. උන්වහන්සේ උදෙසා පමණක් ජීවත් වෙන්න. Say I live for my master's glory. ඔබ කියන්න මම ජීවත් වෙන්නේ මගේ ස්වාමීන් වහන්සේගේ මහිමය උදෙසා. That is the only way to live. ඒක තමයි එකම ආකාරයේ ජීවත් වෙන්නට. This life. මේ ජීවිතය. Thank you Lord. ස්තුතියි ස්වාමීනි. Say, I will live for you, for your glory, Lord. Oba kiyanna mama oba wahanse udesa oba wahansege mahime udesa jeevit wenawa. Every day of my life. Mage jeevithaye hama dawasakama. May it be for your glory. Oba wahansege mahime udesa. May the meditation of my heart. Mage hadawathe menih kirima. And the words that come from my mouth. Mage mukhen paminena wacana. Be pleasing unto you, my Lord. Oba wahanseta prasanna wewa swamini. Even as you sent your son Jesus to die on the cross. Oba wahansege eka jataka putraya Yesus wahansewa ewwa aakaryatama kruse merenna. May my life. Mage jeevithaye. Be that seed. E bijaya wewa. That falls to the ground. E bimehi vatana and produce much fruit vada phala darana that is pleasing unto you oba wahanse idiriye prasanna hallelujah.